සලෝකාග්‍රේ වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසරණ ධාරී සරුවක් නිරාජි උත්තමයන් වහන්සේ විසින් සරණුර ජේතවන මහා විහාරයේදී මහා සංඝ පිරිස අමතා නදාත අරුණරකේ සූත්‍රේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වේ. නිතර සිහිකරන්න වදින බුද්ධ අනුශාසනාව අපේ යෝගාසන සාස්ත්‍රයේ දාසක තුන් විතක් මේ දේශනයේ කියවෙනවා. උදේලාසාක බුද්ධ වන්දනා අවසානයේදී මේ ගාථා කියවෙනවා. ඒකේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දාසක තුන් විතක් බැගින් විශ්ව සංඝයා වහන්සේටදී වදාළා. මේ ආවාදයට කියන සුගතෝවාදී කියලා. මේ සුගතෝවාදී සම්මත මේ ගාථා දෙක අපේ සංඝ පිරිස සෑම දවසකම සජ්ජායනා කරන දාසක තුන් විතක් එතරම් අවශ්‍ය ගාථා දෙකක් මේක දේශාංග ගාථා දෙකක්. ඒකේ තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයේදී ආරම්භක ආරම්භගත වීර්යය ප්‍රතිපත්ති ආරම්භ දෙස්වා. නිෂ්කමගත වීර්යයෙන් ප්‍රතිපත්ති දියුණු කෙරේවා. ඒ දෙක මාත්‍රකාවල ධර්ම දේශනාවක් ඇදුවා විශාල සංගමයක්. මඟපල නිවන් ආවෝ කරා. මේ දේශනේ කවදටත් සාධාරණයි. එදා සිටේ තරුවක් යන වාසිකේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි. ඒක පෙර බුදු සමයේදී දේශනා වෙන්නේ ඇති. මාත බුදු සමයේදී දේශනා වෙන්නේ ඇති. මෙන්න මේක නිසා බෞද්ධයන් අතරින් අපි නිතර නිතර ආවර්ජනා කළ යුතු මෙනෙහි කළ යුතු ගාථා දෙකක් මේ අරණෝචේ සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙතත්, සීලයක් රකිතත්, භාවනාවක් කරතත්, කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියක යෙදෙනත්, ආරම්භ දාන වීර්යය, වික්‍රම දාන වීර්යය, පරාක්‍රම දාන වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් යෙදෙන්නට ඕනේ. සීකලම් පටන් ගැනීම ආරම්භ දාන වීර්යයෙන් කෙරේ. සීකලම් දිගට කරගෙන යන්නේ වික්‍රම දාන වීර්යය. සීකලම් මාර්ගයන් මැද පවත්වාගෙන අප්‍රතිඝාත ධෛර්යයෙන් නියම කලාපරොත් ඉස්තන දුරුම ගෙන යන්නේ පරාක්‍රමගතදී අපේ මහා බෝසතාණන් වහන්සේ මෙලයි පොඩි සම්බාර පුරාගෙන ඇතත් මහත්භාවලදී සමන් මහත්ගේ ජීවිතය ගැන පවා නොබලා පරාක්‍රම ධාතු වීර්යයෙන් පාරමී කෙරෙන්නේ බොහෝ බෝසත්ත්වයන් වහන්සේ ගෙනියා ජිනතු මහරජීනවන්නේ කතිලංකාර බෝසතාණන් වහන්සේ ජීවිතේ පරිත්‍යාග කරමින් ගාමියත් නැහැ සලාතේ පිටුපුත්‍රයෙක් උපන්න පුරා කාලයේ පටන් දුකී මගේ අසරණයන්ට ධම්මයක් පවක් කරන්නේ. සාමිනාගේ දානේ ලබා ගන්නෙන පිළිත වැඩි වුණා. සාමර දාතෙන් දාත ගරි රජේ දුමෝර පැහැදුවා. සදාන සිය ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන්. ජතියන් වෙනවා කෑම දීම, ඇඳුම් පැනදුම්, එළ මුදල්, බත ගොඩට මේවා ලබා ගන්න. මේ අතරේක දාගා සංකේත නිරෝධ සමාපත්තියෙන් ගැටේක තමයි බුදුරජාණන් වහන්සේ නමයෙන් දැල්වා අද උදේ වරමේ ධානයක් නැගතු කැවෙන්නේ කොතනින්ද කියලා. ඒ සම්මුතිය මේ මනෝනියෙන් දැල්වාම දැනෙන්නේ මේ ධානතාවලයි. එවිනම් ධානයක් ආහාරයක් උදාන. උනාසේ පාත්‍රයේ ජීවන ධර්ම ඒකේ රැකියාවේ ධානතාවලම ඉතිරියෙ මෙතන. එන්නේ තේක්මානියන් ඉල්ලන් උපෙන්න දැනලා ඉතාර පාගමනින් ආව හොඳද. ඒ වගේම මේ වත්වර්ධී පුත්‍රයා කල්පනා කළා දාන වරක් දන්නෝනේ දාන වැරද්දෝ මොනවාටද කියලා අපා. ඒතර මහණෙනිය ධම්මිකම් පිළිමෙන් ගලක් බදාගෙන වාසේගේ අද පරිණාමය කරන්න ඕනේ කියලා විශාල කීයක් වරක් ලැබුවා. පස්සේ බුදුරජාණන් වහන්සේට දානතාලාට අතතර මහා මිදුලින් විශාල මිදුලක් තිබුණේ කඩේන දිනපාල මහ කීයක් වරක් බලන්නතරම මහා තේජසක් සත්‍යය. දානි ගන්නාකෝ දාර්ශනා යදෝ විජේයෙන් සම්පාලනයෙන් සැකරන්න ගන්න. නමුත් උදාරව ආවේ මහා බෝධිසත්වයන් වහන්සේ. එකාතකින් සීල පායාස දාන පාත්‍රයක එකාතකින් කැඳක් අරගෙන ආවාමේ ගිනිඅඹුර ළඟට. කල්පනා කරන මෙතන ඉදී ගිනිඅඹුර ළඟට නැහැ. දම්පුන් කම්පරනවාට බාධා කරන යම්කිසි මාන පාපක දෙවි කෙනෙක් වෙන්න දෙන්න මවන් දැක්කේ. පෞර්ණමී නැවත නැත්නම් අද තේනවා අතර ආදරද බැගෝ. ආත්මයේ දිලිච දිලිච්යෙන් දිය වස්වර්ධ ජීවිතය. අසවා සම්මුනා අන්තේ කවුද? මම වස්වර්ධ ජීවිතය. මේ ජීවන මේ සම්මානෙද කොමහ? ආර ආත්මයා මිනිසෙද දානේ වලක්වා. ඒ වස්තාවේ මහත් දානිස්ථානයේ අභියෝගයක් කළා වතුවර්ධජී පුත්‍රය බුදුරජාණන් කෙලියක් නෙවෙයි සියක් දහහක් ආවත් මගේ දානිය වළක්වන්න බැරිව දැනගෙන බලන්න ඒ විදිහට අභියෝගයක් කරලා තමන් වහන්සේ පත්‍යප්පයාවක් කළා මම පොඩා කලකට පස්පරේ දසාවසෙන් වැළකුණාක් යයි ඉතිපස්සේ බොහෝ යන්දේවයක් ආසත් යයි මාගේ උපස්ථාන කළ කළ බලසත් යයි එවැන්නේම සම්පන්නකතා ලෝකනා බුදුමාපතාම ධාතින්කම් කළව සංයයි. ලොව බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා වැඩ සිටියා සංයයි. ඒ බුදු පතේ බුදු මහරහතන් වහන්සේලාද මෙසේ දාන අලිපාණමේ කිරීමෙන්ද ඉස්සාමේ අරිස්සාමේ සංඝ දෙන්නා කටේගා ස්වාමීනි ලොවඩු පිළිගැටක් උත්තමයන් වහන්සේ මා මේ ගිනිඅඹුරුවන මැදට පැනගෙන එනවා. මගේ පා උඩුකුරුවේ ඉස යටිකුරුවේ මා ගිනිඅඹුරු වල පැත්තේ දැනෙන්න පුළුවන්. ඒ අතරත උත්තමයන් වහන්සේ මගේ අතේ තියෙන දානේ පිළිගන්න සේකවා කියලා කරගන්න. ධම්මෝහමේ රක්කති ධම්මේ ඡායං කියන උතුම් බුදුබණ පදේ සනාථ වෙනකන සමාහිතේ ධර්මයේ සමාහිත පිළිදෙන්නේ නැහැ. මතුආනාගතයේදී උපන්මෝතේදී පවා බුදු වීමෙන් පසුව තබන දිවරංගාමයේ පවා නිරුම්මල් දෙපෙන් තම සුදුතු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍ය චතිමි මහෝත්තරයන් වහන්සේට මතුආනාගතයේ නිරුම්මල් දෙපෙන් දෙතේ සිල්පතුල් පිළිගන්නා බාට සාධකයක් වශයෙන් මේ මහා ගිනියවරුන් යන්නේ අද රෝධයන්තර විසාම නිරුම්මලක් පහළ වුණා. බුදු සසුනේ කායේ මේ පාරමී පුරා ගණයන් එහෙම උත්තර ගන්නා රහත් මෙහෙණින් මහසලා නැමැති අග්‍රසාමිකාලංගදීගේ බුදුසසුනේ මේ පාරමී පුරා ගණයන් සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතර ඉන්ද්‍රිපාද පංච ඉන්ද්‍රිය පංච භාරතත් බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන සත්‍ය කෝලි පාස ධර්ම මණ්ඩලයක් ඇති සම්බුද්ධ සාසනයයි මේ පාරමී පුරා ගණයන් ඉස්කාන්ද ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච සමුප්පාද සූවිසි ප්‍රත්‍යාවේ මේ ගාම්භීර ධර්ම දේශනා ඇති බුද්ධ සාසනයයි මේ පාරමී පුරා ගණයන් එවගේම සූත්‍ර ගෙන අභිධර්ම කියන ත්‍රිපිටක කාන්තාගත සවාසෝදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ සාසනයයි අපි මේ පාරමී පුරා ගණයන් මේ ආදී වශයෙන් අනේක ආකාරයේ සිතල සිතල වාදයක් පාසාම අර ආරම්භදාත වීර්යය කුසල පටන් ගැනීම නික්මදාත වීර්යය දිගට පවත්වා ගන්න යාම පරාක්‍රමදාත වීර්යයෙන් එන්තරීතර අභිමත ආර්ථය මුදුන් පමුණවා ගන්න දුරු මේ උතුම් කුසල දියුණු පවුණ කර ගැනීමට සාක්තේ බලේ කාර්යයෙන් අතුවර්ධනය වෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් ශාල සම්ප්‍රදාය චිකිත්සකයෙක් සහ විකම සෝරාට තම සම්පත් බාර දීන බුදතාවයෙන්යි දුන්නා. ඉස්සේ කියන ගමේ වනාන්තර ගතේන භාවනා වඩමින් ඉඳලා සෑම කාලයක් ගත වුණා. එමණන් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා පොරු 500කට අල්ලන් දීලා අර අනිත්‍යක ඉස්ස ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කළා. ඔරු පාර්තියේ නියමයේ උත්තරයන් වහන්සේ සනාගෙන ඒක වට කරගන්න. මේ වනාන්තරේ එකනාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නේද මොකද උපාස කරන්නේ? ඔබ ආසේ මරන්නයි ආවේ. ඉන්න තුනේ අධේ ක්‍රයක් මට අවසර දෙන්න. අධේ ක්‍රයක් අවසර දෙන්න මා නමරා. මොකද තව රහත් යනන්නේ. ඉතින් ඔරු කියවා ගමන් වාස පැනලා කියන. තව යන දෙන් තව යන්නේ නැති බාට මං අපේන්නම්. වාඩි වුණා සම්මන් කරේ එන වාඩිලා ලොකු මුස්තන් දෙරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලරා දෙකට ගාගෙන කලවයක කලා කරා. ඒ වගේ නම් කණ යන්නේ නැති රෝගුණල තියන්න පුළුවන් නේද? ඒ අත්ත පැත්තකට ගාගෙන ගොඩක් ගාගෙන හිටිය. මේ උදාන අධිකාරයේ තිස්ස ස්වාමීන් වහන්සේ කකුල් දෙක කඩාගෙන යනවා භාවනා. අනිවාර්ය කාලයෙන් කොට උන්වහන්සේ කවකෙනෙක් නැසා මහා රහත්වරට පස්ස ආචාර්යයන් නේද මේ කාල මහණයක්ද බුදුසසුනේ මහණයයි තමං රජිනේයෝ කල අංග හේතු අංගංචේ ජීවිතං රක්ඛමානෝ අංගං තලං නිජීවිතං චාපි සම්බං ජජේ නරෝ ධම්ම මනස්තරංතෝ අචාර්යනේ ඕනිගනන් ධනිය දෙනවා ශරීර අවයව දැකගන්න. සමහර ශරීර අවයව අත්හරිනවා ජීවිතය දැකගන්න. ධනිය කිනේ කරන්න බුද සාධනයේ ධනය ශරීර අවයවය ජීවිතය කියන්න මතක දානවා. ධර්මයේ වෙනුවෙන් ප්‍රතිපදේ වෙනුවෙන් කලංගේ මුළු ජීවිතයම පූජා කරයි. එන්නේ දේව දේතයාගේ බුදු සසුනේ ආරම්භ ධාතු පරාක්‍රම ධාතු විය නිකම ධාතු පරාක්‍රම ධාතු වීර්යයෙන් ප්‍රතිපාදිනාගෙන තියෙයි. එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේ නම ඒ දිශ කියල දුර්භික්ෂ කාලයේදී උන්වහන්සේ ධානය නැතුව දින හතක් පාගමනින් වැඩිය දුර්භික්ෂ කාලයක්. ඉතින් මේ දින හතේම නිරාකාර ඔයාලි මනුෂ්‍යයන් වාසය කරන තැන සොයාගෙන යනකොට ගමන් පාති සාසන්නල මමදාන් මුල ස්වාමීන් වහන්සේ ක්‍රාන්තේලා වැඩම. මෙතනම කියන අත්තරා සදාවත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ දැකලයි. අමදානව කියනවා දැන් ඉතිල වැඩි ටිකෙටි. ගමන් නොපිලිග ගමන් පාති සාසන්නල මමදාන් මුල ස්වාමීන් වහන්සේ ක්‍රාන්තේලා වැඩම. මෙතනම කියන අත්තරා සදාවත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ දැකලයි. අමදානම කියනවා දැන් ඉතිල වැඩි ටිකෙටි. ගම නොපිලි ගාතනේ අකප බැරින් අතකින් කරලා ගන්න නෑ දෙවියක් මේ ස්වාමීන් වහන්සේ. උනාදර කියන ආහාර නැති අමේ මේ උපාධිගතුමා දේනුම් ගත්තා. දේනුම් දෙන ඉක්මනින්ම අගතන් සකා කරලා පෙදලා ස්වාමීන් වහන්සේ දෙව. ඕන ස්වාමීන් වහන්සේ දීය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට එකාසු කරන ගිල සාත්තු කරා. මේ ස්වාමීන් වහන්සේ අපතන දින හතකින් පස්සේ ආරතුමා දේනුම් ගත්තා. ඉක්මනින්ම අගතන් සතා කියලා පෙරලා ස්වාමීන් වහන්සේට දෙව්වා. ඕනා ස්වාමීන් වහන්සේ ජීයේ උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කට ගැහුවා. තමන් ඉන්න තැනට එකාස කරගෙන ගිහලා සාත්තු කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අගතන් ඉලා අපේ ජීවිතයේ වැළඳෝ ආහාරයක් බැදී සීනෝ නෙමෙයිද කල්පනා කළා. මා මේ කරජාගෙන යන්නේ මගේ තාත්තා නෙමෙයි. මාම නෙමෙයි. අයියා නෙමෙයි. මල්ලි නෙමෙයි. ඥාති කෙනෙක් නෙමෙයි. දන්නා දුන්න කෙනෙක් නෙමෙයි. මේ දින තමා කර කරගෙන දෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියලා විශ්වාසයෙන්. මගේ సంతානයේ නෑන්නන්ගේ කර්මයෙන් යන සීලයක් තියනවද? උපසම්පදා මාළමේ දක්වාම ආවර්ජනා කළ සීල සම්පත්තිය. පතලස්වා පොහොදාසේ උදාහරණේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන රට ලාංඡනයක් කියලා කළා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එවැනි කැලක් වන්නේ දුෂ්කර දුර්ගාසිතාකරම නැවත දැනගෙන පත්ලා නේද සවිසුද්ධ වූ සීලංකන්දයක් ඇති බව මැනීමෙන් කියනිය. සීලේ නිමිත්තෙන් සිතේ මහත් සසා ප්‍රීතියක් පහළ වුණා. ප්‍රීතියම ආවදිනා තුමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා. උපාසකතුමාගේ කරපිටේම මහරහත්භාවයට පත් වුණා. ආචාර්යයෙ මේ තරම් අවස්ථාවකදී අරිහත්යෙ පත් වෙන තරම් හේතුණේ කුමක්ද බුද්ධ සාධනයේ කියන මරණයයි. මෙන්න මේ නිසා එවැනි බුද්ධ සාධනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උතුම් ස්වාමීන් වහන්සේ නමක් කැලෑවකදී මොරුණ්ඩා වුණා. ඒ වරු කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කවරගේ මරන්න එපා. අයෙසකයි. එනම් ගණේ කියලා ගානු කියලා ඉඳගෙන ගොනි ගානේ කියලා දැල්ලා. යාමේ ප්‍රඥා ඇති කරගන්න. දාන සීල භාවනාදී කාර්මික කුසල් පුරා ගන්න අපි සෑමදාට වාසනා දෙන්න. අපට මේ ලැබී ඇති සාසන දායාදේ සාසන උරුමය මේ දෝෂ වාසී සෑම සත්‍යයෙන් ලැබෙනවා කියලා අපි ආශිර්වාද කරනවා. එවාගෙම එදා පාටිනායකයන් වහන්සේ සරත්නෝර ජේතවන මහා විහාරයේදී දේශෝමිය දේශනාවෙන් ගත කෝටි සංඛ්‍යාත ජනතාව මඟපල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා. සාමිලායන් වහන්සේ විශි අසංකේය කල්ප ලක්ෂයක් මේ දේශවා රීතිය වශයෙන් බෝධි සම්ප්‍රාප්ත පුරාගෙන මේ වවුරේ 1500 86 කේතර 86 කොත් දින 20 කේතර වෙනවා. උදාසේ මාර පරාණයක ප්‍රෝතුනා බුදු උනා. උදාසේ බුදුබාටපත්ලා මාස දෙකක් යෙතනේ සත්‍යාසත්‍යකලෙත් ඇතනදී සත්‍යාසත්‍ය තුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනය හතරෙන් පසු අවුරුද්දකට දහම් අමාවැසි වද්දෝමේ ප්‍රයත්නවා එමඟින් සුවිශ අසංකේය කටකොටේ පරසක්ෂය කියන මගසල නිවසුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කෙටි කාලයකින් පින්වත් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවියන් සැයත ලෝකයාට හිතසුව පිණිස සුවාසු දාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට අධිකාර කළා. අවුරුදු 5000ක් යනතුර මාගපල නිවාසෝ ලබන්ට නෛර්යානිකත්වයෙන් පවතිවා කියලා. අද ජීවමාන සරුවඥන් වහන්සේ වන්දෙන් අපට තියෙන සුවාසු දාසක් ධර්මස්කන්ධය ඒ තාක්ෂණ නායකයන් වහන්සේ සදදාක ලෝක දාසු ඒ කාලෝකවල මිනිපාන්නක් නිමියන්නතේ මේන් අරුදු 1542 කට ඉස්සර වෙලා අල්පාදිතේස පරිණිවාණය නිවන් කරගැදියා. සියලු සංස්කාර අනිත්‍යයි නේද? තාමන් වහන්සේලාද පිළිනුන ආර්යයන් වහන්සේලා සුගතිගාමීන දෙක ජනතාව සෝකයේ කර්මාරෝපව පන්නෝතිය. දැනේ දිවි සියලුම සංඝ පිටුන් වහන්සේලාට මේ කුසල පාරමී ධර්ම පාඩකස් වී මතු අනාගතයේ ලෝතුරා බුදු බව අත්හැරේවා කියලා අපි ගෞරවයෙන් පිළිපංගු. ගාමීන අධේ මේ තා විශාල පින්කමද සාභාගී වූ පින්වත් සෑම දෙනාගේම අභාවප්‍රාප්ත මාගේ ගුරුවරු බන්දි මිත්‍රාගේ සියලු ඥාති පිරිසට එය ගුණවර්ධන යෝගාර්ථයෙන් ආදී කතර සුමානම් ප්‍රදානයේ දිනුන සරසා තබා අන්තිම වරට අභාවයට පරිසෝසුමන කර්ණාරක් මහත්මයාගේ සත්පුරුෂ මනුල්ලේද මේ කුසල සම්භාරයත් ඒවා ඒ සෑම දෙනාටද සුගති සම්ජාත සම්පත් වෙනවල සාර්ථ අමාන අනිවාස වාසේවා කරප කර්මයන් පිටවෙයි. ඉනවතකල පෙර අපහාසී වදාළ මේ කාර්ය අනු 10ක් තරම් කාර්යයක් වෙයි සිටියේ. ඉතින් තේම අටක් මාර්ගම් කරෝ තාපත් සුපේතල දීඝා කාලේ සංඝ පිටුන් වාසේ නමතේ මේ ජාතනගාලේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය රාජයන් තත්ී වාසයේ බෝධි සම්බාරම සන්තී සතු භෝගයෙන් අමාම අනිවාසුවත් වෙනවා අපලක් ගොරේ විදුමාරාතන් මහත්මයාගේ කාර්යයේ පතර මෙතෙක් බුදු සසුනට උරදී ලැබී බුදු සසුනාගේ ලංකාවා සිංහල ජනතාවා බෞද්ධ ජනතාවා ආනන්දා මුදසබා බාවත්‍රාතෝ සාජරාජ මහා මාත්‍යාගේ සහිත ජන ප්‍රධානීක නැත භාගයේදී බුදු සසුන වෙනුවෙන් ලක්්‍යව වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දීපිතු ශ්‍රී රාමදානේ පුරජපාතමේ සියිරු අනිරුවන්ට ඔබ යෝගාසන තාත්තාවට උරගේ රැජේ කටයුතු කර අභාවප්‍රාප්ත සීලම ගායකකාරකාගේ ඉඳ යෝගාසන තාත්තාවේ සචිල්වත් නරේස අපවාදී වදාළ සීල බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවයේ අත්‍යේ සෑම දිනකට සුගති සම්පත් කෙලවර සාන්ත අමාම නිවාස වේවා කියලා අපි කරුණාවෙන් පිළිගමු. සාතනාව රැකගන්නවම පාලක ආත්මාරක්ෂ ඒකදේවතා මණ්ඩලය සාගරයේ සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් අනුමෝදන් සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකාවේ දේශ බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සැලසා දෙනවා කටු බෝධිවරේ ශාන්ත නිවාසුවක් වේවා කියලා මෛත්‍රියෙන් පිළිගමු. එතවත් නදා කරිතවා සෑම සත්‍යයන්ට එන පූජන ස්ථානයේ පටන් වසල ගම් නගර ලංකාව ගමදිව මේ සත්වල සියලු සත්වල දසදිසා වාසයේ සමර්ථවක සත්‍යයට වැටින්වත් වේවා. සියලු සත්ව සලකන්නේ සතිනිවනේ නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිර්වාණ සරණේ වේවා, නිවන් මඟ ගමන් කෙරේවා. ආරි සත්‍ය අවෝදේ කාන්ත නිවාසව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින්පමු. එසේම ත්‍රිසිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සගරුවනට ආනිවර්ණ චතලනඥාන පිළිගමමින් පාරමී තීර්ථයේ සිදු කරගම් මේ උතුම් දාන සීල භාවනා කුසලාලි සන්ත බලයෙන් බුද්ධාලේ රත්නත්‍රි අනුභව බලයෙන් දින රාජ මණ්ඩලයේ රතවර නින්දේ කල්‍යාණ මිත්‍රයන් මේ දාසීන් වාදයෙන් මේ පින්කම සංවිධාන කරගත්ත පූජ්‍ය දේවවන්න නිස්සානන්ද ස්වාමීන් වහන්සේගේ පමණ හැම දින අතරත ආචාර්ය සුදත් දේවකුර මහත්මයා සදහස් එවැගේම එම සනත් දේවකුරු මහත්මයා ආදී කොට ලිපවලේ සෑම දිනකට එවැගේම සියා කර්ණාධාර මාතාව ඇතුළු මේ මුළු පූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දිනකට එවැගේ පාතකට නිලමේ නැතිතුමාණන් ප්‍රදාන දානෝපස්ථාන ප්‍රදානිය සෑම දිනකට එවැගේම සෝමා වඩුගේ මාතා චිත්‍ර ගුණවර්ධන මහත්මයාගේ දේපන්දන් සල්පැතු සෑම දිනකට එවැගේම සීලෝ ආකාරයෙන් වක්තිලිමේ තුරමේ සහයෝගය දුන්න සෑම දිනකට විචාමිත මහණීතුමා අපට ගුණසේකර නැතිතුමා දින ගණනාවක් තිස්සේ එතුමාත් නබලා දින මාතර තමයි දෙනින් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමට සාමයේම රැඳවර එයත් නබලා සෑම දිනකට සතුටු මොහොනේ මේ කටුතුව සහයෝගය දෙනවා දින මාත්‍යාක සාමයේ හැමෙතන ගේතනාන්‍ය පුදුමාකාරය සහයෝගයක් දෙන දෙන්නවත් තේරී තේන නැතිතුමා ඇතුළු පවුලේ සමට සාමයේ විජේපාල මහත්මයාලාදී මේ සත්පුරුෂ මනුල්ලට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සනකා මේ පරිදි උපසම්පදාවේ සෑම දිනකදී දයාබර දෙමෝපියන් ඥාතිනේත්‍රාදීන් සහිත මේ පලාපනේ සමිනේ දිනවා සෑම දිනකට සාමුදියාදීන් පාරවාගත් සෑමකට අද දවසේදී සම්දරයන්ට ගමක් පහසුකම් කරතෙමින් සතවාහනයේ දෙන සෑම දිනකට එවැගේම මේ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර සහයෝගයෙන් කටයුතු කරන දිනවා සෑම දිනකට මේ කුසල අරසත් ගණේ රත්නත්‍රයන් පාණේ මෙලව වශයෙන් ඇතේ සකලාන්ත රාජ සර්වපත්‍රයන් වාර්මේ වේවා ආරක්ෂා වචක සාන්තේ සැලසේවා දසවර්ෂාලික කාල දීර්ඝව ලැබේවා සමය සිවරංගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අපේ නිතා ආරක්ෂා සමට ලැබේවා රජසන සතුරු ගිනි ජල වතේ විස අවියාව හේතක දියත් ඇති ගැනීම සීලයෙන් වත්නමදී දරුවාගතව සැලසේවා කාචිත නීදාදියක් නැවේ කායික මානසික තනතිරේ පාරමේ ගුණ දිනේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සේවම දේරණ සතර සංග්‍රහවත් දස පාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගේ තමතවා ජනප්‍රිය වේවා ගුණයෙන්වනේ ධනයෙන් දාන්නේ යසයිස්වරේ සක සම්පතෙන් ආයුවන්න සකවල ප්‍රඥාවෙන් දෙපස දෙලෙන සදාක්යෙන් ජීුණ වේවා චිතමිනි රෝණේකින් කල්පරෝකේයෙන් ධාතගටේකින් මේ චතුපතෝ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ මුදුන්පත් වේවා සියවත් බලක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලක ජීවන කල්ල සුගතිය අත්‍යන්ත නිවන පිළිස ආසංගරෝණේ පෙරමුණේ තබාගෙන බුදුසත්න ආරක්ෂා කර ගනිමින් පාරමී පිරීමේ සත්‍ය බලයේ දයනේ වීර්ය ආරක්ෂා වාසීර්වාදයේ සින්හස් හැම දිනකට ගැනීමක් සතර වචනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කර්යාණ මිත්‍ර සංකල්පයේ සහිත කාර්මී පුණ්‍ය ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් සෝතප්පෙනෝ භයන් සහෝදර සහෝදරියන් දූතරුවන් යැයි මෙතුණා මේ වෙත සේවිකාවන් දෙකටම සුවසේ කාර්මී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමෙතරේ කමින වදාලා වූ අජරාමරතා සප්‍රණීත ලෝකෝත්තරාමෘත මහ නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභයේ විසන මේ කුණ්‍ය සම්භාවයක සෑම දිනක චේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ජාතීන්ත දෙවියන්ට සීල සත්‍යයෙන් පිළිපෙතන මොදා කරමු. ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා වන්ත ඥාතයෝ ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා වන්ත ඥාතයෝ ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා වන්ත ඥාතයෝ එතවතාතේ සම්පතං කුඤ්ඤ සම්පතං ධම්මේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති කිද්ධියා නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ